ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. අපේ ධම්මපීති හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි අද අප ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ අපේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන විදිහේ සුවිශේෂී ධර්ම දේශනාවක් ධනයන් පිළිබඳව. සැබෑ ලෙසම ධනය කියලා කියන්නේ මොකක්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන් දේශනාවකුයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ධනය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවටින් මේ පින්නතුන්ගේ උත්තරය මොකක්ද? ධනය කියලා කියන්නේ මොකකටද? සතුටක් ධනයක් නේද? සතුට තමයි උතුම්ම ධනය කියලා කියන්නේ නේද? සාමාන්‍යයෙන් අපි ධනය කියලා කියන්නේ අපේ මේ ගේ දොර, අපේ දරුවෝ, අපේ වාහනය, අපේ ඉඩම, අපේ ඥාතීන්, අපේ රූප සම්පත්තිය, මේ වගේ දේවල් තමයි අපි ධනය කියලා කියන්නේ. ඒ ධනයක තියෙන ඕන ලක්ෂණය මොකද්ද? ධනයක් නම් ධනයක ස්වභාවය මොකද්ද? ඒ ගැන හිතනකොට අපට සතුටක් ලැබෙන්නට ඕන. ධනය ගැන හිතනකොට අපට වැඩිපුර සතුටක් ලැබෙනවා නම් ඒක තමයි ධනය කියලා කියන්නේ. දැන් අපේ දරුවා ගැන හිතනකොට අපට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා නම් ඒක තමයි ධනය කියලා කියන්නේ. අපි හදපු ගේ ගැන අපට සතුටටපත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ධනය කියලා කියන්නේ. අපි ලැබපු අධ්‍යාපන සුදුසුකම, අපේ උපාධිය පිළිබඳව අපට හිතනකොට සතුටක් ඇති වෙනවා නම් ඒක ධනය කියලා කියනවා. ඒ වගේම තමගේ රූප සම්පත්තිය ගැන, ඒ වගේම තමගේ ඥාතීන් ගැන හිතනකොට තමන්ට හිතේ සතුටක් ඇති වෙනවා නම් ඒක තමයි ධනය කියලා කියන්නේ. පින්නොතින අපි බොහෝ විට මේ ගැන හිතලා නැහැ. ධනය කියලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ ගෙදරට හුඟක් බඩමුට්ටු තියෙනවා නම්, ගෙදර හුඟක් ලොකුයි නම්, අපි පාවිච්චි කරන වාහනේ හුඟක් ලස්සන ලොකු වාහනයක් නම් අපි හිතනවා මේක තමයි සතුට කියලා කියන්නේ. ඒක සතුට කියලා අපි සාමාන්‍යයෙන් හිතන ක්‍රමය. නමුත් පින්නොතින ධනයක තියෙන ඕන ලක්ෂණය තමයි ඒ ධනය ගැන හිතනකොට අපට හිතේ ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති වෙන්නට ඕන. ඒ වගේමයි ඒ හිතන සතුට නියම ධනයක් නම් ඒ සතුට දුකක් බවට පෙරලෙන අවස්ථාව අඩු වෙන්නට ඕන. අපේ සතුටේ කියලා හිතාගෙන ඉන්න දේ දුකක් බවට පරිවර්තනය වීමේ හැකියාව අඩු වෙන්නට ඕන. ඒ වගේම ඒ සතුට ලබන දේ සතුට හුඟ කලක් පවත්වා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. ඒ වගේමයි ඒ සතුට ලබන දේ පිළිබඳව දවසට හිතෙන වාර ගාන වැඩි වෙන්නට ඕන. අපි ඒ ගැන කාලය කැප කරපු ප්‍රමාණයට අපට යම් කිසි විදියක සැබෑ ධනයක් ලැබුණා නම් ඒ ධනය ගැන දවසට හිතෙන වාර ගාන වැඩි වෙන්නට ඕන. අන්න එහෙමනම් තමයි ඒක සැබෑ ධනයක් වන්නේ. දැන් අපි කියමු අපි ලැබපු උපාධිය කියලා, අධ්‍යාපන සුදුසුකම කියලා. ඒ අධ්‍යාපන සුදුසුකම, ඒ උපාධිය ලබන්න අපි අවුරුදු කීයක් කැප කළා ඇද්ද? ඇතැමිට අවුරුදු 15ක්, 18ක්, 20ක් අපි ජීවිතේ කැප කළා තියෙනවා නේද? එහෙම කැප කරලා ලැබපු උපාධිය ගැන අපි දවසට කොච්චර වෙලාවක් හිතනවද? නොසිතනව නම් සතුටක් නෑ අපට. අපේ දරුව ගැන, දරුවගේ සාර්ථකත්වය ගැන අපට දවසට කොච්චර වාර ගණක් හිතනවද? ඇතැමිට එක වාරයක් ඇති දෙන්නේ නෑනේ. අපේ හුඟක් මහන්සියෙන් හදපු ගෙදර ගැන, ගෙදර ලස්සන ගැන, ගෙදර පරිසරයේ ලස්සන ගැන අපට දවසට කීවරක් හිතනවද? එහෙම නොසිතනවා නම් ඒක අපේ ලෝකේ නෑ වගේ, අපට ඒක නෑ වගේ. අපට ඒක සැබෑ ලෙසම අයිති වෙන්නේ තමාගේ ලෝකයක තියෙන්නේ ඒ ගැන අපි හිතන වාර ගානේ වැඩි නම් සහ ඒෙන් ලැබෙන සතුට අපේ සිතේ වැඩි නම් තමයි අපට ඒක සැබෑ ධනයක් වන්නේ. එනිසා යම් කිසි කෙනෙක් දැහැමි විදියට තමන්ගේ ජීවිතයේ කිසියම් දෙයක් ලැබලා තියෙනවා නම් ඒක බුදුදහමෙන් අගය කරනවා. ඒක කියනවා අත්ති සුඛය කියලා. දැන් මේ පිනුතුන් ලැබපු අධ්‍යාපනය, තමන්ගේ වාසනාවන්ත දරුවන්, තමන්ගේ මේ නිවස, ලැබපු අධ්‍යාපනය, තමන්ට තියෙන භෞෝගික සම්පත්, මේ දේවල් අපි හිතන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මනුස්සාත්ම භාවය තමන් ඉතාම වටිනා විදියට දුර්ලභව ලැබපු තමන්ගේ මනුස්සාත්ම භාවය ගැන තමන්ට හිතෙන්නට ඕන. අන්න එහෙම හිතනවා නම් ඒකේ ස්වභාවය තමයි තමන්ට ජීවිතයේ සතුට වැඩිපුර ලැබෙනවා. ඒ වගේමයි යම් කිසි දෙයක් ගැන හිතනකොට තමන්ගේ හිතේ සතුට අඩු වෙනවා නම්, තමන්ගේ හිතේ ගැටිමක් ඇති වෙනවා නම්, අන්න ඒ දේවල් ගැන හිතන වාර ගාන අඩු කරන්නට ඕන. තමන් යමක් හිතනකොට තමන්ගේ හිතේ ගැටීමක් නම් ඇති වෙන්නේ පුද්ගලයෙක් ගැන හෝ වේවා, සිද්ධියක් ගැන හෝ වේවා, තමන්ට හිතෙන වාර ගාන වැඩි නම් ඒ කියන්නේ තමන්ගේ හිතේ ගැටීම වැඩි, තමන්ගේ හිතේ අසතුට වැඩි, දුක වැඩි. එහෙම හිතන මානසිකත්වයක ඉන්නවා නම් දැන් අපි මේ ගෙදර ඉඳගෙන එවැනි දෙයක් ගැන හිතනවා නම් අපිට මේ ගෙදර ලස්සන පේන්නේ නැහැ. ගෙදර මල්වත්තේ ලස්සන අපට පේන්නේ නැහැ. අපේ හිතේ ලස්සන නැති වෙනවා අර පුද්ගලය ගැන හිතනකොට. ඒ නිසා පින්නතුනි, මෙන්න මේ ධනය ගැන හිතන නිවැරදි විදියට සතුට ලබන ආකාරය ගැන අපි හිතන්නේ කොහොමද කියන එක තමයි මේ අද කතා කරන මේ ධනයන් පිළිබඳව පංච ධන කියන සූත්‍රය. අංගුතර නිකායේ පංචක නිපාතේන පංච ධන සූත්‍රයෙන් සඳහන් වන්නේ අන්න ඒ සැබෑ ධනය ගැන විස්තර කරන සූත්‍රයක් විදියටයි. පින්නතුනි, අපි මුලින් සඳහන් කළ ආකාරයට අප මේ දැහැමි විදියට ලැබපු ධනය ගැන හිතන එක හොඳ දෙයක්. අපේ දරුවෝ ගැන, අපේ දේපළ ගැන, අපි ලැබපු අධ්‍යාපනය ගැන හිතන එක හොඳයි. නමුත් මේ දේවල් වල ස්වභාවය පින්නතුනි පොඩ්ඩක් බලන්න. අපි ඇතැම් විට යම්කිසි පුද්ගලයෙක් මුණ ගැහුණු මුල්ම කාලේ ඒ පුද්ගලයා හඳුනාගත්තු මුල්ම අවස්ථාවේ අපට ඒ පුද්ගලයා ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. අපට මුලින්ම පුද්ගලයාගේ පේන්නේ ගුණ යහපත්කම් විතරයි. හැබැයි පුද්ගලයෙක් සමීපව ඇසුරු කරනකොට අපට ඒ පුද්ගලයාගේ අඩුපාඩු පේන ගන්නවා. අඩුපාඩු පේන ගන්නකොට මොකද වෙන්නේ? අර සතුට ටිකෙන් ටික අඩු වෙනවා. ඇතැම් විට අපි කෙනෙක් හමු වෙච්ච මුල් කාලේ අපි යට ආදරයෙන් සලකනවා, ආදරයෙන් කතා කරනවා. මගේ ධනේ, මගේ මැණික, මගේ රත්තරන් කියලා කතා කරනෝනේ. මගේ මැණික කියලා කියනෝනේ නේ, මගේ රත්තරන් කියලා කියනවා. ඒ කියන්නේ ධනයක් නිසාමයි පින්නතුනි. ඒක තමයි ධනයක් වගේ මුලදී. හැබැයි ඒ මැණික හැමදාම එහෙම තියෙනවද? ඔය කාලෙක දිය වචන කියන්නේ නැහැ. කාලෙක දිය වචන වෙනස් වෙනවා. පින්නතුනි, මෙන්න අපි පරිහරණය කරන ධනයේ ස්වභාවය. ඒ වගේම අපි වාහනයක් ගත්තු මුල්ම අවස්ථාවය බලන්න. අලුත්ම වාහනයක් ගත්තු මුල්ම කාලේ අපි වාහනය ගැන හිතන හුඟක් නේද? ඇතැම් විට රැයට නැගිටලත් වාහනේ ළඟට ගිහිල්ලා බලනෝනේ. ඈ වාහනේ ගැන හරියට සතුටුයි අපි මුල්ම කාලේ. නමුත් වෙනතුනි ඒ වාහනේම බලන්න ටිකට් එක යනකොට වෙන දේ. ඒ වගේම අපි ගියක් හදපු මුල්ම අවස්ථාවේ මුල්ම දවස්වල ගිය ගැන හරියට සතුටුයි අපිනේ. ගෙදර ගැන අනිත් ඇත්ත එක කතා බහ කරනවා, ගෙදර පින්තූර ගන්නවා, ඒව නිතර බලනවා, ඇතැම් විට රැට හීනනුත් ගේගෙන පේනවා. මේක තමයි පින්තුණේ ධනයේ ස්වභාවය. හැබැයි මේ හදපු ගෙදරෙම කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ සතුට අඩු වෙනවද වැඩි වෙනවද? ඒ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. ඇතැම් විට කලකදී හිතෙනවා මේ ගෙදර වෙනස් කරන්න කියලා. දැන් මේක පරණ වැඩි. දැන් මේක වෙනස් කරන්න ඕන කියලා සිතුවිල්ලක් අපට එනවා. ඒ වගේම අපේ දරුවෝ ගැන බලන්න. කාලෙකදී අපි දරුවන්ට හරි ආසයි, හරි ආදරේ. ඒ ආදරේ කරන, ඒ ආසා කරන දේම ස්වභාවය මොකද්ද? කාලෙකදී ඒක ටිකෙන් ටික අඩු වෙලා යනවා. එහෙම ගිහිල්ලා කාලෙකදී ඒ දරුවා අපෙන් සම්පූර්ණ විවත් වෙලා යනවා. අපි තාම කැමති රූප සම්පත්තිය ගැන බලන්න. අපේ රූපය ගැන. රූපය හුඟක්ම ලස්සනට තියෙන කාලේ අපි කණ්ණාඩිය ළඟට හුඟක් වාර ගණක් යනවා නේද? අපේ පින්තූර අපි හුඟක් ගන්නවා. එක එක ඉරියව් වලින් පින්තූර ගන්නවා. ඒ රූපයේම පින්නතුනේ ටිකක් කල් යනකොට මොකද වෙන්නේ? රූපයේ ටිකෙන් ටික වෙනස් වෙනකොට අපි ඇතැම් විට කණ්ණාඩිය ළඟට යන වාර ගානක් ටිකෙන් ටික අඩු වෙනවනේ. ඇතැම් විට කණ්ණාඩියත් එක්ක සමනාප වෙනවනේ. පින්නතුනේ මේක තමයි අද අපි බොහොම වටිනා සම්පත් කියලා හිතාගෙන ඉන්න දේවල් වල ස්වභාවය. මේව වැරදි නෙවෙයි, මේව අත්හරින්න කියලා නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ දේවල් වල ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. අන්න ඒ වෙනස් වෙන දේවල් අතුරින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකේ බොහෝ දෙනාගේ ලක්ෂණය තමයි ජීවිතයේ සතුට සම්පත කියලා හොයාගෙන යන්නේ වෙනස් වෙන දේවල්. ජීවිතයේ සැබෑ සැනසීම කියලා බොහෝ දෙනා හොයාගෙන යන්නේ දිරාපත් වෙන දේවල්, මහලු වෙන දේවල්, වයසට යන දේවල්, ලෙඩ වෙන දේවල්, ඒ වගේම මරණයට පත් වෙන දේවල්. මේව තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කාලය, ධනය, ශ්‍රමය කැප කරමින් සොයාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ පින්වත්නි අපට බුද්ධිය ලබා දෙන දහමක්. බුද්ධිය නුවණ ලබා දෙන දහමක්. ඒ බුද්ධිය නුවණ ලබා දීපු ප්‍රමාණයට, ලබාගත්තු ප්‍රමාණයට අනිත් පැත්තෙන් අපේ සතුට වැඩි වෙනවා. ඒ බුද්ධිය නුවණ ලබාගත්තු ප්‍රමාණයට අනිත් පැත්තෙන් වෙනත් බාහිර කෙනෙකුට රූපයක් වෙනස් කළා, සද්දයක් වෙනස් කළා, රසයක්, ගන්ධයක්, ස්පර්ශයක් වෙනස් කළා අපේ හිතේ තියෙන මානසික සතුට, අපේ හිතේ තියෙන තැම්පත් බව අඩු කිරීම, ඒ තැම්පත් බව නැති කිරීමේ හැකියාව එන්න එන්නම අඩු වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට ලබා දෙන ශක්තිය. මංගල සූත්‍රයේ දැක්වෙනවා මංගල කරුණ සඳහන් කරද්දී අසේවනාච බාලානං කියලා මංගල කරුණෙන් පටන් ගන්න මංගල සූත්‍රයේහි අවසාන සහ උසස්ම මංගල කාරණේ හැටියට දැක්වෙන්නේ මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. කෙනෙකුගේ ජීවිතේ වටිනාම දේ මොකද්ද? වටිනාම මංගල කාරණේ මොකද්ද? වටිනාම මංගල කාරණය මේ වෙනස් වෙන ලෝකයේ තුල, ලෝකයේ වෙනස් වෙද්දී හිතේ වෙනසක්, හිතේ අසතුටක්, හිතේ දුකක් ඇති කරන්න යම් කිසි කෙනෙකුට බැරි නම් ලෝකයේ වෙනස් වෙද්දී ලාභ අලාභ යසය සාභියස නොවෙනස් වෙන සිතක් යම් කිසි කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි උතුම්ම මංගල කාරණේ හැටියට දේශනා කළේ. සාමාන්‍යයෙන් අපි මංගල කාරණයක් කියලා කියන්නේ කෙනෙක් විවාහ වෙන එක, උපන්දිනයක් අවස්ථාවක්, මේව තමයි අපි විභාගයක් සමත් වීමක්, මේව තමයි මංගල කාරණ හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ. නමුත් වෙනතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන උසස් මංගල කාරණේ මොකද්ද? හිතේ කම්පාවක් ඇති නොවීම, වෙනස් කෙනෙකුට, බාහිර කෙනෙකුට ලාභ අලාභ වලදී අපිව කම්පාවට, අපේ හිතේ ශෝකයක් ඇති කරන්න බැරි නම් අන්න ඒක තමයි උතුම්ම මංගල කාරණේ. අන්න ඒ ශක්තිය තියෙන කම් පින්නතුනේ අපේ හිතේ අපි මගුල් ගෙදරක වගේ ඉන්නේ. ඈ අපි මංගල අවස්ථාවක ඉන්නේ, ඒක අමතක කරන්න එපා. අන්න ඒ අවස්ථාව යම් කිසි වෙලාවක බිඳුනනම් හිතේ ශක්තිය මේ අවස්ථාවට මුහුණ දෙන හැකියාව අඩු වුණා නම් අපි මගුල් ගෙදරක හිටියත් අපි සැබෑ මගුල් ගෙදරක නෙවෙයි ඉන්නේ. පින්නතුනේ මෙන්න මේ විදියට බුදුදහමෙන් අපට මඟ පෙන්වනවා සැබෑ ලෙසම සතුට ලබන ක්‍රමය මොකද්ද කියලා. ඒ නිසා යමක් සැබෑ ධනයක් නම් ඒ ධනයේ තියෙන උන ලක්ෂණ මොකද්ද? ඒ ධනය ගැන තමන්ට දවසට හිතෙන වාර ගාන වැඩි වෙන්නට ඕන, කාලය වැඩි වෙන්නට ඕන. ඒ වගේම ඒ හිතෙන ධනය වෙනස් වීම අඩු වෙන්නට ඕන. ඒ ධනය ගැන හිතලා අපට මානසික දුකක් කෙනෙකුට ඇති කරන්න බැරි වෙන්නට ඕන. අන්න ඒක තමයි සැබෑ ධනය කියලා කියන්නේ. ඒ නිසා මේ අද අපි පරිහරණය කරන වෙනස් වෙන දේවල් පරිහරණය කරමින්ම මේ තුල ඉඳගෙනම මෙන්න මේ සැබෑ ධනය කරා යන්න පුළුවන් විදියට අපේ මනස අපි සකස් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි අපි මහන්සියෙන් ඉගෙනගෙන හරි හම්බ කරපු ධනෙන් අපි ප්‍රයෝජන ගත්තා වෙන්නේ. එහෙම හිටියොතින් තමයි අපි මේ වගේ දිනු රටක ඉන්න එකේ ප්‍රතිඵල අපි ගත්තා වෙන්නේ. එහෙම හිටියොතින් තමයි පිනතුනි සැබෑලෙ සමපි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ. එහෙම හිටියොතින් තමයි අපි සැබෑලෙ සමපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්ත අය බවට පත් වෙන්නේ. එනිසා මේ පංච ධන සූත්‍රයෙන් අපට හඳුන්වන්නේ මොකද්ද? මෙන්න මේ තමන්ගේ හිතට සිතන සිතුවිල්ල සිතන වාර ගානක් පාසා තමන්ගේ හිතේ සතුට වැඩි වෙන විදිහෙහි ධනයන් පහක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. පංච ධන සූත්‍රයෙන් ඒකේ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධාව ධනයක් කියලා කියනවා. දෙවෙනි ධනය තමයි සීල ධනය. ඊළඟට තුන්වෙනි ධනය තමයි ශ්‍රුතවත් භාවයේ අසෝපිරු තැන් නැති බව. ඊළඟට ත්‍යාගය, අත්හැරීම පරිත්‍යාගයේ ධනය. ඒ වගේම ප්‍රඥාව ධනය. පින්නතුනි බලන්න ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය මොකක්ද කියලා බුදුදහම ඔස්සේ බලන්න. කෙනෙක් ඇතැමිට ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ තමන්ට මාසෙට ලැබෙන වැටුපට අනුව නේද? මාසෙට හුඟක් වැටුප ලැබෙන රැකියාවක් නම් කරන්නේ තමන් හිතනවා තමන් හුඟක් සාර්ථකයි කියලා. ඒ වගේම තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් පරිහරණය කරන්නේ ඉතාම උසස් තාක්ෂණීය වාහනයක් නම් තමන් දිනුයි කියලා, තමන් සාර්ථකයි කියලා. ඒවත් වටිනව ජීවිතයට. පින්නතුනි ඒ අතුරින් වඩාත්ම ජීවිතයේ සාර්ථකත්වය රැඳෙන කාරණා පහක් ගැන බුදුහාමුදුර අපට ධර්ම දේශනා කරනවා. පළවෙනි කාරණේ මොකද්ද? ශ්‍රද්ධාව ධනයක් වීම. පින්නතුනි ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුර ගැන ඇතිවන ප්‍රසාදය. බුදුහාමුදුර දේශනා කරපු ධර්මය ගැන ඇතිවන ප්‍රසාදය. සංගයා පිළිබඳව ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ඇතිවන ප්‍රසාදය. මෙන්න මේකටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. පින්නතුනි අපට දවසට වැඩි වාර ගානක් බුදුහාමුදුර ගැන නම් හිතෙන්නේ. තමන්ට දවසට වැඩි වාර ගානක් බුදුහාමුදුර දේශනා කරපු ධර්ම කාරණා නම් මතක් වෙන්නේ. දවසට වැඩි වාර ගානක් සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, සීවලි හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව ගැන සිහි වෙනවා නම් පින්නතුනි මෙන්න මේක අපේ ජීවිතයේ සාර්ථකත්වයක්. ඒ විතරක් නෙවෙයි මේ අතුරෙන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ සජීවී කෙනෙක් වශයෙන් අපට පේනවා නම් සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව තමන් එදිනදා ඇසුරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට තමන්ට පේනවා නම් විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථපිණ්ඩික සිරිතුමා, චිත්ත ගෘහපතිය වගේ අය තමන්ගේ මිතුරන් හැටියට තමන්ට පේනවා නම් තමන් ඒ අය සමග තමන්ගේම නිවසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අයට තමන්ගේ ජීවිතයෙන් පේන්න ගන්නවා ඒ අය තමන්ගේ ජීවිතයේහි. පින්නතුනි මේ පුද්ගලයන් ගැන හිතලා කිසිම දවසක අපට හිතේ දුකක් ඇතිවන්නේ නැහැ. කාලයකදී ප්‍රසාදයක් ඇති වෙලා කාලයකදී කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි කාලයකදී හොඳයි කියන අය තවත් කාලයකදී අපිම කියන ඒ කට්ටිය හොඳ නැහැ කියලා නේද? කාලයකදී අපි බොහොම වර්ණනා කරන අය ඉන්නවා. ඒ අයම පිරිහෙනවා යම් යම් දේවල් වලින් පිරිහෙනකොට අපිම ඒ අය ගැන දොස් කියනවා. නමුත් පිනුතුනි බුදුහාමුදුර ගැනවත් ආර්ය සංඝරත්නය ගැනවත් අපට හිතනකොට කවදාවත් එවැනි සිතුවිල්ලක් අපට ඇති වෙන්නේ නැහැ. එන්න එන්නම ප්‍රසාදය වැඩි වෙන්නේ. මෙන්න පිනුතුනි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයක් තමන්ටම බලා ගන්න පුළුවන්. තමන් සැබෑලෙසම සතුට ලබන මාවතක තමන් යෙදෙනවාද කියලා තමන්ටම දකින්න පුළුවන් ලක්ෂණයක් මෙන්න මේක. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් සැබෑලෙසම අපි බුදුහාමුදුර සරණ ගිහිල්ලා නම් පින්නතුනි මෙන්න මේ தත්වෙට අපේ හිත දිනු වෙනට ඕන. මේක නිකන් ලැබෙන්නේ නැහැ. මේ තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඇතිවන්නේ ධර්මයේ දැනගත්තු ප්‍රමාණයට. ධර්මයේ ස්වාකහත ගුණය, ධර්මයේ සාන්දෘෂ්ටික ස්වභාවය, ඒ කියන්නේ ධර්මයේ මැනවින් දේශනා කරපු දහමක්, ඒ දහම මේ ජීවිතේම දකින්න පුළුවන් දහමක් කියලා දහම පිළිපැදීම තුළින් තමන්ගේ ජීවිතෙන් දකින ප්‍රමාණයට තමයි මේ තෙරුවන් ගැන ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඒ නිසා පිනතුනි gedara tamange lassana malwatte malak dakka tamanta matak wenne ane me malen buduhamduru pudanna puluwanna mata kochchera deyakda kiyala etam mita kadala pooja karanna akamattak tiyena nan adu gane gahe tibedi hari ane me mala buduhamduranda pooja wewa kiyala taman pooja karanawa gahe tibeddima pooja karana gathawakuth tiyena ඉතින් ඒ ගාථාව කියලා හරි පූජා කරනවා මල කඩන ලෝභ නම්. පින්නතුනි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන ධනයක් හැටියට දේශනා කළා තියෙනවා. දෙවෙනි ධනය තමයි සීල ධනය. සීලය කියන්නේ තමන්ගේ කය සහ වචනය සංවර කර ගැනීම. කොහොමද පින්නතුනි මේක ධනයක් වෙන්නේ? අපේ ජීවිතයේ නිවැරදි වෙච්ච ප්‍රමාණයට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක්. මගේ ශරීරයෙන් මං වැරදි වැඩ කළා නෑ. මගේ වචනයෙන් මං අනිත්යට හානි වෙන දේවල් කියලා නෑ. අනිත්ය බේද කළා නෑ. මම බොරු කියලා නෑ කියලා තමන් ගැන හිතනකොට තමන්ගේ හිතට ලොකු සතුටක් ඒක. පින්නතුනි අපි නිකන් ඉන්න විට බොහෝ විට අපේ ජීවිතය ගැන හිතනවා නේද? විශේෂයෙන් වයසට යන තමන් ගැන හිතනවා. ඒ හිතෙන තමන්ගේ අතින් වැරදි අඩුපාඩු වැඩි වෙලා සිද්ධ වෙලා තියෙනවා නම් තමන්ට ඒක මනසට පීඩාවක් වෙනවා. ඒ නිසා එහෙම පීඩාවක් ඇති නොවන විදියට නිතරම තමන්ගේ ශරීරය උපයෝගී කරගෙන කරන්නේ ලෝකෙට යහපත වෙන දේවල් කරන්නේ. අම්මා තාත්තා ජීවත් වෙනවා නම් හොඳට තමන්ගේ දෑතින් අම්මා තාත්තට සලකනවා. තමන්ට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒ සහෝදර සහෝදරයන්ට තමන් දැහැමියෝ උපයපු ධනයෙන් වියපහදන් කරනවා. දැන් මේ අයගේ ළඟ ඒ ලක්ෂණ හුඟක් තියෙනවා. මේ ඇත්තන්ට සහෝදර සහෝදරයෝ හුඟක් ඉන්නේ නැත්නම් ඒ නිසා ඒ අයට මේ ඇත්තන් නිතරම අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කරගන්නවා. පින්නතුනි තමන් ගැන හිතනකොට තමන්ට ඒක සතුටක්. ඒ වගේම පින්නතුනි අපි බොහෝ විට අප්‍රසාදයටපත් වෙන්නේ. අපි බොහෝ විට තමන් ගැන පසුතැවීමටපත් වෙන්නේ. අපි කයින් ශාරීරිකව කරන දේට වඩා අපි වචනෙන් කරන දේවල් වලින් අනිත්‍යගේ හිතරි දෙන වචනයක් කිව්වොතින් අපට ඒක බොහෝ කලක් හිතේක තියෙනවා. ඒ නිසා වචනය සංවර කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම පෙළඹෙනවා මේ ධර්මඥානියත් එක්ක. විශේෂයෙන්ම පින්නතුනි කෙනෙක්ගේ ජීවිතයේහි සැබෑලෙසම සතුට ලබනවාද කියලා බලන ලක්ෂණවලදී ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ වචනය පාලනය වීම. අපේ දහම කරා ලං වෙන්න අපේ ජීවිතවල ඇතිවන ප්‍රධානම වෙනස්කමක් තමයි අපේ වචනෙහි පුදුම විදියේ සංවරයක් ඇති වෙනවා. ඒ සංවරය අතුරෙන් පිනතුනි ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ වචන වටිනා වචන බවට පත් වෙනවා. වටිනා වචන කියන්නේ තමන්ගේ කටින් පිටවෙන හිස් වචන, නිෂ්ඵල වචන, නිසරු වචන එන්න අඩු වෙනවා. ඒ වගේම තමන්ගේ වචනෙන් පිටවන වචන නිතරම මෙන්න මේ කරුණු පහට අදාළ වචන එන්න වැඩි වෙන්නට ඕන. කුමක් ගැනද? ශ්‍රද්ධාව ගැන, සීලය ගැන, සෘතවත් භාවය ගැන, තමන් දීපු දානයන් පිළිබඳව, ඒ වගේම ප්‍රඥාව ගැන, පටිසම්පාදය, අනිත්‍යතාවය, කර්මය, මෙන්න මේ දේවල් ගැන තමන්ගේ වචනයෙන් කතා කරන වචන ගාන වැඩි වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේකත් අපේ ජීවිතයේ සාර්ථකත්වය මනින, අපේ ජීවිතයේ වටිනාකම මනින සංකේතයක් බවට පත් වෙන්නට ඕන. පින්නතුනි අපේ ජීවිත හුඟක් වටිනවා. අපේ ජීවිතයේ වටිනාකම උපරිම මට්ටමට වැඩි වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි මේක තේරුම් ගන්නට ඕන. බොහෝ විට අපි හිතන්නේ අපිට හුඟක් උපාධි තියෙනවා නම්, අපි හුඟක් වටිනා බඩු භාණ්ඩ පාවිච්චි කරනවා නම් අපි වටිනා පුද්ගලයෝ කියලා හිතන්නේ නේද? නමුත් පින්නතුනි අපි වටිනාම පුද්ගලයන් බවට පත් වෙන කාරණයක් තමයි අපි කතා කරන වචන හොඳ වචන බවට පත් වෙන්නට ඕන. අපි කරන ක්‍රියාවන් හොඳ ක්‍රියාවන් බවට පත් වෙන්නට ඕන. අපි හිතන සිතුවිලි ඉහළම සිතුවිලි කුසල් සිතුවිලි බවට පත් වෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි අපේ ජීවිත වටිනා ජීවිත බවට පත් වෙන්නේ. එහිදී පින්නතුනි සිල්වත් බව කියන එක තමන්ගේ කායික වාචික සංවරය කියන එක ඉතාම වැදගත් දෙයක්. තුන්වෙනි කාරණේ තමයි ශ්‍රුතවත් භාවය කියන්නේ ඇසූ පිරූ තැන් නැති බව, නැත්නම් තමා ගැනත් ලෝකයේ ගැනත් ධර්මය තුළින් ඇති කරගන්නා වූ දැනුම. කුමක්ද ලෝකයට වන්නේ, කුමක්ද තමන්ගේ ජීවිතයට වන්නේ කියන එක ගැන දැනුවත් වීම. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු දැනුවත් බව කියලා කියන්නේ ලෝකයේ සත්තු ගැන, ශාක ගැන, අලුත් ග්‍රහලෝක ගැන, ගැලක්සීස් ගැන, යුනිවර්ස් එක ගැන, මෙන්න මේව ගැන දැනුම වැඩි වෙන්න තමයි සාමාන්‍ය මිනිස්සු දැනුවත් බව කියලා කියන්නේ. බුදුදහමෙත් ඒ ගැන කරුණු විස්තර කළා තියෙනවා. නමුත් පින්නතුනි බුදුදහමෙන් විශේෂයෙන්ම දැනුවත් බව කියලා කියන්නේ මොකද්ද? බුදුදහමේ දැනුවත් බව කියලා කියන්නේ විශේෂයෙන් කර්මය ගැන තියෙන දැනුවත් බව. කර්මය හා කර්මඵලය පිළිබඳව අපි කුසල කර්ම කරනකොට කුසල විපාක ලැබෙනවා, හොඳ විපාක ලැබෙනවා. හිත පිරිසිදු වෙලා අකුසල කර්ම කරනකොට තමන්ට ඒකට විපාක අනිසි විපාක ලැබෙනවා කියන මෙන්න මේ අවබෝධයේ වැඩි වෙන විදිහේ දේශනා අපි වැඩිපුර අහන්නට ඕන. අන්න ඒක ඇහුවොත් තමයි අපේ ශ්‍රුතවත් අය බවට පත් වෙන්නේ. ඒ වගේ මේ කර්මඵල ඇදහිමත් එක්කම ලෝකයේ විවිධ තලවල කර්මානුරූප විපදෙන සත්‍යයන් ගැන අපට අවබෝධයක් ලැබෙනවා. සතර අපාය ජීවත් වෙන සත්තු, මනුස්ස ලෝකේ ජීවත් වෙන සත්තු, දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන සත්තු ගැන සහ ඒ සත්‍යයන් මොන මොන කර්ම කළාද ඒ තැන්වල ඉපදෙන්නේ, මොන මොන කර්ම වලින්ද ඒ තැන්වලින් චුත වෙන්නේ කියන එක ගැන අවබෝධයක් අපට ලැබෙන්නට ඕන. එහෙම ලැබෙනවා නම් අපේ ශ්‍රුතවත් බව, අපේ දැනුවත් බව, අපේ දැනුම සැබෑ ලෙසම වැඩි වෙනවා. අනිත් කාරණිය තමයි පින්නතුනි, දැනුවත් භවයේ දෙවනි පියවර තමයි පටිච්ච සමුප්පාදය ගැන, හේතුඵල ධම ගැන, නැත්තම් ඇතිවීම නැතිවීම ගැන අනිත්‍යතාවය පිළිබඳව දැනුම ඇති වෙන්නට ඕන. මෙන්න මේ දැනුමට අදාළ දේශනා හැකි තාක් දුරට අපි අහන්නට ඕන. එහෙම හුවොත් තමයි අපි සැබෑ ලෙසම උගත් කෙනෙක් වන්නේ. එහෙම නැතුව පිනොතිනු වර්තමානයේ ලෝකයේ අපි කොයිතරම් ඉහළ විෂයක් ඉහළම උපාධියක් ලබන විදියට අධ්‍යයනය කළත් ඒ උපාධිය අධ්‍යයනය කළ අවුරුද්දක් දෙකක් යනකොට ඒ දැනුම දෙගුණ වෙලා අපට අපේ වයසත් එක්ක ඒ දැනුම හඹා යන්න අපට කිසිම විදියක පුළුවන් කමක් නැහැ. අපි යම්කිසි විෂයක් ගැන, යම්කිසි සබ්ජෙක්ට් එකක් ගැන අපි ලෝකේ ලබන්න පුළුවන් ඉහළම උපාධිය ඩොක්ටරේට් එක ගත්තත් අරගෙන අවුරුදු දෙකක් යනකොට ඒ දැනුම දෙගුණ තුන්ගුණ වෙලා අපේ මුළු ජීවිත කාලයක් මේක විශ්වාස කරගෙන ගත්තත් අවසන් කරන්න බෑ. ඒකයි ලෝකේ ස්වභාවය. නමුත් පින්තුනි, බුදුදහම පිළිබඳව දැනුම ලබාදී අපට මෙහෙම දෙයක් නෑ. අපට දැනුම පරිපූර්ණ දැනුමක් බවට පත් වෙන්න පුළුවන්. කොයිතරම් අලුත් සොයා ගැනීමක් ලෝකේ කළත් මේ බුදුදහමේ සඳහන් වන පංචේන්ද්‍රිය නැත්තම් පංච උපාදානස්කන්ධ නැත්තම් මේ ගැඹුරු කාරණා ඉක්මවල යන්න පුළුවන් කමක් නෑ. ඇසට දකින රූප, කනට හන ශබ්ද මේ ඔස්සේ තමයි අපි සියලුම දැනුම ලබන්නේ කියන අවබෝධය ලැබුණොත් ලෝකේ ඕනෑම දැනුමක් අභියස මේ දැනුම බුදුදහමෙන් ලැබපු ජීවිත අවබෝධය පරිපූර්ණ අවබෝධයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්තුනි, මේ ශ්‍රුතවත් බව හැකිතාක් දුරට ලබන්න ඇයි මෙහෙම අපි බුදුදහම හරහා ශ්‍රුතවත් බවක් දැනුවත් බවක් ලබන්නේ අපි? කුමක් සඳහාද? මේ දැනුම පින්නතුනි දැනුමක් වශයෙන් විතරක් නෙවෙයි අපට එදිනෙදා ජීවිතයට පරිහරණය කරන්න, එදිනෙදා ජීවිතේන ප්‍රශ්න ගැටළු වලදී ධර්මානුකූලව ඒදෙස බලන්නටයි මේ දැනුම අපි උපයෝගී කරගන්නේ. නමුත් අපි පාසලට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලබන දැනුම අපට රැකියාවක් කරන්න විතරයි හේතු වෙන්නේ. ඒක ඇතැමිට ගෙදර ජීවිතයට සම්බන්ධ නොවෙන්න පුළුවන් බොහෝ විට. නමුත් පින්නතුනි, බුදුදහමෙන් ලබන දැනුමෙහි තියෙන සුවිශේෂත්වය තමයි ඒක හැමදාම උදෑසන පටන් නිින්දට යනකම්ම ඒ දැනුමත් එක්කම අපට ජීවත් වෙන්න පුළුවන්. ඒ දැනුම අපේ ජීවිතයත් එක්ක යන දැනුමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ දැනුම අපි ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒ දැනුම වැඩි කරගන්න ගන්න අපට ලැබෙන අවබෝධය තමයි අපේ හිතට වෙන්නේ මොකද්ද, අපේ ශරීරයට වෙන්නේ මොකද්ද කියන එක තමන් ගැනම තමන්ට අවබෝධයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සු දැනුම ලබන්නේ ලෝකේ බාහිර ලෝකේ ගැන දැනුම ලබන්න. නමුත් බුදුදහමෙන් අපි දැනුම ලබන්නේ කුමක් සඳහාද? ඔව්, අපේ ජීවිතය ගැනම අපට අවබෝධය ලබන්න. තමන්ට මොකද්ද වෙන්නේ, තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ, තමන්ගේ ශරීරයට මොකද්ද වෙන්නේ කියන එක ගැන දැනුම ලබන්නයි බුදුදහමෙන් මේ දැනුම ලබන්නේ. ඒ නිසා පින්තුනි, මේ දැනුමත් එක්ක ඉන්න ඉන්න අපට පින්තුනි අපේ ජීවිතය අඩුපාඩුකම් පේන ගන්නවා, අපේ ජීවිතේ සාර්ථකත්වයටපත් වෙන්න ඕන කාරණා අපට පේන ගන්නවා අපේ ජීවිතය තුළින්ම. ඊළඟ ධනිය තමයි ත්‍යාග ධනය, පරිත්‍යාගය. පරිත්‍යාගයේ පින්තුනි කොහොමද ධනයක් වෙන්නේ? දන් දීම කොහොමද ධනයක් වෙන්නේ? තමන් පින්නතුනි කිසියම් විදිහේ පරිත්‍යාගයක් කළා තියෙනවා නම් තමන්ට ඒ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම තමන් මහන්සියෙන් හරි හම්බ කරපු දෙයින් තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කළා තියෙනවා නම් දරුවන් දැහැම විදියට පෝෂණය කළා නම් ඒ ධනෙන් පූජනීය උතුමන්ට විය පැහැදන් කළා තියෙනවා නම් ඒ ධනෙන් අසරණයට පිහිට වෙලා තියෙනවා නම් තමන් දීපු දානයන් ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මං හරියම්බ කරපු දේවල් වලින් මගේ අම්මා තාත්තට දුන්නා, මං ස්වාමීන් වහන්සේට දුන්නා, බොහෝ කාලයක් පරිහරණය කරන දේවල් සඳහා මං කැප කළා කියලා හිතනකොට පින්නතුණි ඒක තමයි ලොකු සතුටක්. මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ඒ සතුට ලැබෙනවා. මේ නැත්තම් මහන්සියෙන් හරියම්බ කරපු දේවල් සාසන වෙනුවෙන් කරපු කැපවීම ගැන හිතනකොට ඇතැම් විට තමන්ගේ දරුවෙකුට ඒ ධනය දුන්නට වඩා සතුටක් මේ ඇත්තන්ට ලැබෙනවා. මේ ඇත්තන් මහන්සියෙන් හරිහම්බ කරපු දේවල් වලින් ස්වාමීන් වහන්සේලාට විය පැහැදන් කළා තියෙනවා. විහාරස්ථානවලට විය පැහැදන් කළා තියෙනවා. ඒව දකින වාරයක් පාසා මේ ඇත්තන්ට සතුටක්. ඒ ස්වාමීන් වහන්සේලා ගැන දකිනකොට, ඒ ස්වාමීන් වහන්සේලා ඉගෙන කියාගෙන ඉන්නව දකිනකොට, ඒ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට, සිල්වත් ගුණවත් ඉන්නකොට මේ ඇත්තන්ගේ හිතේ ලොකු සතුටක්. අනේ අපි විය පැහැදන් කරපු දේවල් අපතේ ගිහිලා නැහනේ. සාසනේ ලොකු දිනුවක් වෙනව නේද කියලා හිතනකොට තමන්ට ලොකු සතුටක්. මේක තමයි පින්නතුනි ත්‍යාගයේ තියෙන ලක්ෂණය. මේ සූත්‍රයේ දැක්වෙනවා මේ පරිත්‍යාග සීලේ කෙනාගේ ලක්ෂණය තමයි නිතර අත් දෙක සෝදගෙන ඉන්නේ දන් දෙන්න බලාගෙන. දන් දෙන්න සෝදානම් වල අත් දෙක සෝදගෙන අත් දෙක සෝදානම් කරගෙන ඉන්නේ කියලා. සමහර අය සතුට වෙන්නේ අත් දෙකෙන් පිට තියෙන දේවල් ගත්තොත් නේද? නමුත් මේ කෙනා නිතරම සූදානම් ඉන්නේ තමන් සන්තක දෙයක් අනිත්යට දෙන්න බලාගෙන. ඇතැමිට මේ පිනතුණුත් අපි දැකලා තියෙනවා මේ ඇත්තන් ඇසුරු කරන අයට, ඒ ඇසුරු කරන අයගේ දෙමව්පියන්ට හැම දෙනාටම උදව් කරන්න බලාගෙන තමයි මෙයා ඉන්නේ. පිනතුණේ එක ලොකු ගුණයක්. ඒ නිසා තමයි අපේ සතුට වැඩි වෙන්නේ. එහෙම දෙන්න දෙන්න පිනතුණේ තමන්ගේ ධනෙ අඩු වෙනවා කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් පිනතුණේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? තමන්ගේ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. තමන්ගේ ලෙඩ දුක් අඩු වෙනවා, සොර සතුරු කරදර අඩු වෙනවා, නිර්පරාදී විය පැහැදන් කරන්න තියෙන දේවල් අඩු වෙනවා, හැකිතාක් ධනෙ සුරක්ෂිත වෙනවා මේ පරිත්‍යාගය කිරීමත් එක්ක. තීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් වෙනවා දන් දෙන තැනැත්තා උදාර වූ ප්‍රීතියක් සතුටක් විඳිනවායි කියලා. පින්නතුනි නිතරම අනිත් කෙනෙක් කෙරෙහි පරිත්‍යාග කරන අදහසින් නම් ඉන්නේ. එයා හුඟා සතුටෙන් ඉන්නේ. මේක පින්නතුනේ සුවිශේෂී ලක්ෂණයක්. මේ ලක්ෂණ අඩුවෙන් හිතේ මසුරුකම වැඩි වෙන්න හිතේ ලොකු පීඩනයක් පින්නතුනේ. තමන් නිතරම අනිත් කෙනෙක් කෙරෙහි පරිත්‍යාගයක් කරන්න ඉන්නවයි කියලා කියන්නේ තමන් ඉහළම මානසිකත්වයක ඉන්නේ. මේ සතුට පින්නතුනේ මේ සතුට ලැබෙන්නේ මේ පරිත්‍යාග සීලත්වයත් එක්ක. ඒ නිසා මේ ලක්ෂණ හැකිතාක් දුරට වැඩි කරගන්න. ඒ වැඩි කරගත්තු ප්‍රමාණයට තමන්ට තමන්ගේ ආයුෂ වැඩි වෙනවා, තමන්ගේ ලස්සන වැඩි වෙනවා, තමන්ගේ සුවපහසු වැඩි වෙනවා, තමන්ට දිගාසිරි ලැබෙනවා, ඒ වගේම තමන්ට නුවණ ලැබෙනවා. දැන් ආහාර පාන දන් දෙනකොට සඳහන් කරනවා ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ කියන මේ කාරණා ලැබෙනවා. ඒ වගේම වැඩිහිටියට වඳිනකොට අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. වැඩිහිටියට වඳින්න ආයුෂ ලබන්න කියලා අපි බොහෝ විට සෙත් සාන්ති කරනවා, සෙත් කවි කියනවා. නමුත් පින්නතුනි ගෙදරම සෙත් කවි තියෙනවා. ගෙදරින් වැඩිහිටියන්ට නිතර අධ්‍යක් එකතු කරලා වඳිනවා නම් තමන්ගේ අම්මා තාත්තට, වැඩිහිටියට තමන්ට වඩා දවසක් හරි වැඩි පුරායට උනත් වඳිනවා නම් ගෙදරම ඉඳගෙන තමන් කරන බෝධි පූජාවක් බවට පත් වෙනවා. ගෙදරම ඉඳගෙන දේවාලයක් ළඟ කියන සෙත් කවියක් බවට පත් වෙනවා. එනිසායි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අපි දහම හරහා අපට මේ ලොකු අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ දහම ලැබෙන මේ ඇත්තන් හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ දහමෙන් වටෙන්නේ තමන්ගේ ජීවිතයට ඒ දහම සම්බන්ධ කරගත්තොතින්. එතකොට අපි ධනයන් හතරක් ගැන කතා කළා. ශ්‍රද්ධාව ධනය, සීලය ධනය, සෘතවත් භාවය දැනුමක් ධනයක්, ත්‍යාගය පරිත්‍යාග සීලත්වයේ ධනයක්. පස්වෙනි එක තමයි වැදගත්ම කාරණාව ප්‍රඥාව ධනය. මෙතන මේ ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි ඇතිවීම නැතිවීම නුවණින් දකින නුවණයි, අවබෝධයයි. අපි මේ දකින රූප, අහන ශබ්ද, මේ ආදී වශයෙන් අපි ජීවිතයේ ඇස කන නාසය දිව ශරීරය මනස හරහා ලබන මේ අවබෝධය පිණතුනි හැම මොහොතකම ඇති වෙලා හැම මොහොතකම නිරුද්ධ වෙන නැති වෙලා යන අවබෝධයක් මේක. මෙන්න මේ අවබෝධය අපට නිසි ලෙස ලබා ගන්න පුළුවන් නම් අපි ඇසෙන් දකින රූප ඒ මොහොතේම මේ අවබෝධය ලැබිලා ඒ මොහොතේම එතනම නිරුද්ධ වෙන අවබෝධයක් කියන අපට අවබෝධය ලැබෙනවා නම් අපි කනෙන් අහන ශබ්ද ඒ අහන මොහොතේම හටගෙන එතනම කිසිවක් ඉතුරු නොවී නිරුද්ධ වෙන නැතිවිලා යන ස්වභාවයක් කියන එක අපට නුවණින් දකින්න පුළුවන් නම් අපි ලෝකයේ ජීවත් වෙනවා ලෝකයේ යුතුයකම් කරනවා ඕවුනොන්ට උදව්පකාර කරගන්නවා හැබැයි ලෝකයේද තියෙන දැඩි ඇලීම අපිට ගෙන්ඩ කඩු වෙනවා ලෝකයේ ඉහෙළම දැනුම පරිහරණය කරන ගමන් ලෝකයේ ඉහෙළම සම්පත් පරිහරණය කරන ගමන් අපි මේ අනිත්‍යතාවය අපිට දකින්න පුළුවන් නම් අපි ලෝකයේත් එක විරසක වෙන ගතිය ගැටෙන ස්වභාවය අමනාප වෙන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා අපි දෙයකට දැඩි ඇලිලා නැත්නම් ඒ දේ වෙන් වෙනකොට අපට ඇතිවන දුකත් අඩු වෙනවා. පින්නතුනි මෙන්න මේ කරුණු පහ ගැන අපට දවසට වැඩි වාර ගාණක් හිතෙනවා නම් පින්නතුනි මෙන්න මේක තමයි අපේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. මේ කරුණු පහ ගැන අපට වැඩිපුර වාර ගාණක් දවසට හිතෙනවා නම් ඒ සමග අපි ජීවත් වෙනවා නම් පින්නතුනි අපි සැබෑ ධනවත් අය. ඒ කියන්නේ අපට වැඩිපුර ජීවිතයේ සතුට තියෙනවා. සතුට උතුම්ම ධනය කියලා මේ පින්නතුණු සඳහන් කළා උතුම්ම ධනය සතුට කියලා. අන්න එදාට තමයි පින්නතුනි සන්තුට්ඨේ පරමං ධනං සතුට උතුම්ම ධනය බවට පත් වෙන්නේ. මෙන්න මේ ධනයෙන් තොරව අපි පින්නතුනි වෙනත් ධනයන් ජීවිතයේ පරමාර්ථය කියලා අපි හොයාගෙන ගියෝතින් අපට ඒ ධනයන් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ ධනයන් වෙනස් වෙනකොට අපේ හිතේ පීඩා වැඩි වෙනවා. ඒ ධනයන් අත්හැරලා යනකොට ඒ අත්හැරලා මරණයටපත් වෙන මොහොතේ හිත හුඟා කම්පා වෙනවා, දුකටපත් වෙනවා. ඒක දාල යන්න බැරුව කෑ ගහනවා. පින්නතුනේ මෙන්න මේ ධනයන් එක්ක මේ අද අප සඳහන් කරන මේ පංච ධනයන් ඔස්සේ අපි මේ අද පරිහරණය කරන ගේදොර ආදිය පරිහරණය කරවතින් ගේදොරවල සතුටත් උපරිම විඳිනවා, දරුවන්ගේ සතුටත් උපරිම භුක්ති විඳින ගමන් ඒ කිසිම දෙයක් ගැන දැඩි ඇලීමක් නැතුව ඒ දේවල් අත්හැරලා යන දවසේ සතුටෙන් තමන්ගේ ඇස් දෙක පියාගන්න පුළුවන් මට්ටමට තමන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. ඒ සඳහායි පින්නතුනි මේ සූත්‍රයෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ නිසා මේ ධනයන් ගැන වැඩිපුර හිතෙන්න හිතෙන්න තමන්ගේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නට ඕන. ඒ වෙනසේ ප්‍රධාන ලක්ෂණයක් තමයි පින්නතුනි හොඳට මතක තියාගන්න තමන්ගේ භාෂාවෙහි තමන් කතා කරන වචන ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. තමන් වැඩිපුර හුඟක් කතා කළ නම් සතුට බලාපොරොත්තු වෙන්නේ ඒ කතා කරන්නේ මෙන්න මේ පහට අදාළ දේවල්. මේ පහෙන් බැහැර දේවල් කතා කරන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අපි කෙනෙක් දැක්ක ගමන් ඔක්කොම සිද්ධි ටික කිය කිය අපි සතුට වෙන උත්සාහ කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්, ඒක වරදක් නෙවෙයි. නමුත් පින්නතුනේ ජීවිතයේ සැබෑ සතුට වැඩි වෙන ලක්ෂණය තමයි එයාට සතුට ලැබෙන්නේ මේ කරුණු පහ ගැන හිතනකොට. ඒ නිසා එතනත්තා උපරිම උත්සාහ කරනවා කතාව අඩු කර කර මේ පහ ගැන වැඩිපුර හිතන්න. මොකද වෙනත් කෙනෙක් වැඩිපුර කතා කරලා සතුට වෙන්න උත්සාහ කරද්දී මේ නුවණැති බුද්ධිමත් තැනත්තාට සතුට තියෙන්නේ මේ කරුණු පහ ගැන හිතනකොට. අන්න ඒ තත්වෙට අපි දීන වෙනට ඕන. ඉතින් ඉදිරියේදී අපේ ස්වාමීන් වහන්සේලා අපේ චන්දනන්ද හාමුදුරුවෝ ඉදිරියටත් කරුණු විස්තර කරයි. ඒ නිසා තුන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මීට අදාළ ඉදිරි කරුණු සඳහන් කරන ලෙස කවුරු සාදුකාරයක් පවත්වනවා. Tremble